ඒක මං හිතන්නේ මේ සංශෝධන තුලින් එක්සත් ජාතික පක්ෂයේ බලාපොරොත්තු වෙච්ච යටි අරමුණු ඉෂ්ට කරගන්න බැරි වුණා. ඒ වෙනුවට සිද්ධ වුණේ රටේ ජනාධිපතිතුමා විසින් අත්තරිනු ලබන බලතල පාර්ලිමේන්තුවට පවරා ගැනීමේ කාර්යභාරය තමයි සිද්ධ වුණේ.